ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැල්ල ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවනේ කාලෝ අයං පදංතා ධම්මස්සවනේ කාලෝ අයං පදංතා ධම්මස්සවනේ සවෙන්නේ කාලෝ අයං කදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ අත් දීපා භික්ඛවේ විහෙරත අත් සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා ධම්ම සරණා අනඤ්‍ය සරණාති සදහස්තුනි අප කලක් මෙම නාදිකාවස්සේ ධර්ම දේශනා කරමින් ප්‍රතිපත්ති පූජාව පිළිබඳව අරුණු එලි කරමින් සිටිනවා. එයින් කිසි විටකත් කියන්නේ නැහැ ආමිස පූජාව එපා හෝ වැළැක්විය යුතුයි හෝ නරකයි. නමුත් ආමිස පූජාවෙන් ලබනවට වඩා වැඩි දෙයක් වැඩි සැනසීමක් ප්‍රතිපත්ති පූජාවෙන් ලැබී හැකි බවත් එය අග්‍ර බවත් බුද්ධ වචනයයි. මේ මාර්ගික කලේ පූජානි කතමානි දේ ආමිස පූජාච ධම්ම පූජාච අතේ ධම්මික වේ දේමානි පූජාච එකදක් ධම්මික වේ දේමානි පූජා අතේ නම් ධම්ම පූජා මේ දෙක අතරින් අග්‍රයි. අප මේ ප්‍රතිපත්ති පූජා පිළිබඳව කරන ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන සංඛ්‍යාව ඊට ප්‍රිය කරන සංඛ්‍යාව ඒ පිළිබඳ දැනුම වැඩි කරගන්නා සංඛ්‍යාව සැබෑලෙසම බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නට උත්සාහ කරන පිරිස සිටින බව ඒ පිරිස වැඩි වෙන බව අපට දැන් දැනගන්න. ඒ පිළිබඳ අපට තියෙන අතිශය සතුටක්. අපි බලාපොරොත්තු වන්නේ මේ සමාජයේ අපක් වීම. පරලෝ සමාජයේ හෝ මියගිය සමාජයේ හෝ නොව වර්තමාන සමාජයේ යහපත් වීම. යහපත් වීම තමාම දැක තමාම හදාරා තමා හදා ගැනීම තුළින් වෙන ධර්මක යහපත්. ඒ තමයි බුදු සමයෙන් පෙන්වනු ලබන්නේ. මේ සියත බයේ හෝ තවත් ආකාරයි බයේ හෝ අදහස් සංගවාගෙන බාහිර වස්තුවේ යහපත් බව පෙන්වීම නෙවෙයි. සැබෑවකම යහපත් වීම. ඒ පිළිබඳව තවදුරටත් අපි දැනුවත් කිරීම සඳහා තමයි අද තවත් ධර්ම දේශනාවක් මේ යොදා ගන්නට උත්සාහ කරන ලබන්නේ. ඒ සංයුත්නිකායේ කන්දක වර්ගයටත් අත්දීප සූත්‍රය ආශ්‍රයෙන්. මේ පෙර ධර්ම දේශනාවලදී අත්දීප සූත්‍රයේ සමහර විට මා උපුටා දක්වා දෙන්නට පුළුවන්. කෙටියෙන්. නමුත් මේ කෙටියෙන් අද අපි මේ පිළිබඳව ඉහි අන්තර්ගතයේ පිළිබඳව කතා කරන්න කාලය ගන්න කල්පනා කරන්නේ. අත්ත දීප කියන වචනේ තේරුම තමා දිවයින තමා පිහිටක් කරගන්නා ක්‍රමය කියන එකයි. දීප කියන වචනය පාලියෙන් දිවයින කක් කරගීමට අත්දෙන අතර පහනට අත්දෙනවා. දීපේන තමදම් සිනා කියනවා. ඉතින් තමා පහනක් කරගත්තත් කමක් නැහැ. තමා දිවයිනක්. දිවයිනක් කියන කේ තේරුම මෙහෙමයි ගන්න වෙනවා. සාගරයක ඇති ගැලවෙන්නට බැරුව පිහිනන කෙනෙකුට දිවයිනක් හම්බුනොත් ඔහු ගැලවීමට බඩවීමට පිහිනනවා. අන්න ඒ වගේ එතන අත්දීපා කියන කේ තේරුම්න්නේ තමාම සරණ කරගන්න එක, තමාම දිවයිනක් කරගන්න එක කියන පැතිලිබඳව. අත්දීපා වික්‍රේ විහෙරත වික්‍රේ යන ආත්මය විදුන් මහන්සේ කරන විසුන් මහන්සලා රිසි සාමන්තනේ කුලියක් අන්නයි තත්පදාලයි එක වාසය කරව කොමර තමන් දිවණක් කොටගෙන තමන් සරණ කරගන්න අත් සරණ ආමන්න සරණ කවුරු සරණ කරගන්නේ පා වෙනවා අපි ධම්ම දීපා ධර්මයේ දිවණක් කරගන්න ධර්මයේ සරණ යන්න වෙන මොකුත් සරණ යන්නේ අනන්‍ය සරණා කියන වචනෙත් එතන තියෙනවා. දැන් මෙතනම තියෙනවා හිතන්න දෙයක්. මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා තමාම පිටක් කොටගෙන දිවෙනක් කොටගෙන වාසය කරන්න කියලා. අපි පාඩම් කරගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ සරණ යමි කියලා වාක්‍යයක්. බුද්ධං සරණං ගච්ඡාමි බුදුරජාණන් වහන්සේ සරණ යමි කියලා තමයි අපි බහුතරයේ කියන්නේ. ඔබට පේන්නේ නැද්ද මේ දෙක අතර කිසියම් ආකාරයක පරස්පර බවක් තියෙනවා. බුදුන් වහන්සේ වදාරනවා කවුරුත් සරණ යන්න එපා, තමන් සරණ යන්න කියලා. අපි දන්න අර්ථයෙන් අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියනවා. ඒකට කවුරුත් සරණ යාමක් වෙන්නේ නැද්ද? එහෙනම් ඉහි අර්ථයක් බුදුරජාණන් වහන්සේ සරණ යමි යන්නේ අර්ථයක්. බුද්ධං සරණං ගච්ඡාමි යන්නේ ඉහි අර්ථයක්. තමා සරණ කර ගැනීම යටපේවි හේතුයි කියලා කල්පනා කරන්න උත්සාහ කරන්න. අරක විපාහෝ වැරදි කියන එක නැත්නම් ඉන් කියන්න හදන්නේ. මේ දෙකේ පරස්පරයක් නොදී හේතුයි. මේක එකක් වෙන්න ඕන. තිරුගුරු බුදුපියාණන් වහන්සේ මෙසේ අමතලා ඊළඟට තමා දිවයිනක් කරගන්න හැටි සහ තමා ධර්මය සරණ කරගන්න හැටි පිළිබඳව විග්‍රහය කරනවා. අත්දීපානං වික්කවේ විහෙරතං අත්තරණානං ධම්මදීපානං ධම්මසරණානං අනන්තරණානං. අන්න මේ විදිහට තමා දිවිනක් කරගෙන තමා සරණ කරගන්නවා නම් ධර්මයේ ආලෝකයක් නැත්නම් දිවිනක් කරගෙන ධර්මයේ සරණ කරගන්නවා නම් වෙනස් සරණක් යන්නේ නැත්නම් ඒ කෙනා මොකද කරන්න ඕන? අනන්නේ සරණානම් යෝනිසෝ උපපරික්කිතබ්බෝ. නොනින් හොයලා බලන්න ඕන මෙන්න මේ කාරණය. කොහොමද මේ කාරණය? කිං ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසක්කින් පබෝතිකාති. අන්න තමන් සරණ කරගන්න අවකමයි. කොහොමද මේ අපට දුක් දුම්න සුපායාස කියන කාරණා ටික හටගන්නේ? කින් පරෝතික මොකක් ප්‍රබල කරගෙනද මොනවා මුල් කොටගෙනද මේක හදන්නේ? අන්න තමා සරණ කරගැනීමේදී මේ වික්‍රම කින්ද තමා කොහොමද මට මේ දුක් ටික හටගන්නේ? මොනවා මූලයක් නිසාද මේ දුක් ටික හටගන්නේ කියන එක යෝනිසෝ උපපරික්කිතම්බෝ. අනුවණින් මදනුවණින් වැරදුනනුවණින් නෙවි සැබෑනුවණින් යෝනිසෝ නිවැරදි ආකාරයකින් කොහොමද පරීක්ෂා කරලා බලන්නේ? බුදුන් වහන්සේ එසේ වදාරලා උන්වහන්සේම පිළිතුරු සපයනවා. කිං ජාතිකා වික්කවේ ශෝක පරිදේව දුක්ඛ තමා සුපායාස කිං භවෝතිකා. කොහොමද මහණනේ මේ දුක් ගමන උපායාස නැත්තම් වෙහෙස හටගන්නේ කුමක කොමල් කොටගෙනද? අන්න උන්වහන්සේට හටගන්න හැටි පැහැදිලි කරන ලබනවා. මා හැම විටම කියන්නේ ඒකයි. උන්වහන්සේ වැරදුන බව පෙන්වනවා. ඉන්පසුව නිවැරදි කර ගන්න ආකාරය පෙන්වනවා. මේක තේරුම් ගන්න. හැම කෙනෙකුටම මේ ජීවන සැපේදී ජීවන ගමන යාමේදී කිසියම් ආකාරයක ඔබ දන්නවා කියලා හිතුවට ඔබ නිවැරදි කියලා හිතුවට බුදුන් වහන්සේගේ ඇසින් බලන කල පෙරවීමක් සිදුලා තියෙනවා. අන්නේ වැරදි වරද නිසායි දුක් දුන්නක් හටගන්නේ. ඔය වරද නිවැරදි කර ගැනීම තුළ ඔබේ මෞඛ්‍ය දූදරු ඥාති සම්බන්ධතාවයන් මොකක්වත් නැති වෙනවා නෙවෙයි. දුක්බම් නැස්ක තේනා කියන එක නේද අදහස්. එනිසා මේ සම්බන්ධයෙන් කළ යුතු කිසිවක් නැහැ කියලා කියනකොට වඩා ජීවිතේ වැරදුනේ කොහොමද කාටද කියලා හොයාගන්න ඕන. මේ වැරදුනායි පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලස්සන විග්‍රහයක් කරනවා. කිදවික්කවි අසුතෝ අසුතු ජනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදු අරියස්ස ධම්මේ අවිනීතු සප්පරිසණං අදස්සාවි සප්පරිස ධම්මේ අකෝවිදු සප්පරිස ධම්මේ අකෝවිදු සප්පරිස ධම්මේ අවිනීතු අන්න පාරමාර්ථිකක් දිනවා. මහණෙනි ලෝකේ අස්තවත් පුතර්ජනේ කියලා කියනවා. අස්තවත් කියන වචනේ මම මේක පෙර පැහැදිලි කරලා තියෙනවා. බහුස්තුත කියන වචනේ විරුද්ධ වචනේ. අල්පස්තුත කියන එක තමයි උත්තර අස්තුත කියලා කියන්නේ. පුතවත ආරි ශාවකෝ. ආරි ශාවකේ කුණමක බහුස්තුත භාවයෙන් ඉස්තපිනේ. බහුස්තුත භාවයට පත් වෙලා නැහැ පුතුර්ජනයා කියලා කියනවා. අල්පස්තුත භාවයක් අල්ප දැක්මක් තියෙනවා. ඒ අල්ප දැක්ම කියන එකේ පෙරම ඉගෙනගෙන මාදි කියන එක එහෙම නෙවෙයි. මේ ලෝකයේ පිළිබඳව. මේ සත්‍ය පිළිබඳව. මේ සත්‍ය අතුරු පවතිනා උපක්ෂේ පංචස්කන්ධ ධර්මතාවයන් පිළිබඳව ඔබට කියන්නේ නැති නැත් ධර්මයක් නැති මත්තම අල්ප දැනුමක්. හැබැයි දැනුමක් නැති. එනිසා අපි සමාජය යමෙක් පුදුන් කියලා කියනවා නම් ඒක පොර සංගවා තියෙන්නේ. එන්න මේ කාරණාතික දන්නේ නැහැ කියන එක. අරියාණං අදස්සා ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්යස ධර්මයේ අපෝවිදු. ඒ ආර්ය ධර්මයේ තේරුම් ගන්නට අදක්ෂයි. ආර්යස ධර්මයේ අවිනීතු. ඒ ආර්ය ධර්මයේ හික්මන්නේ නැහැ. එතන සත්පුරුෂ කියලා කියන්නේ ආර්ය ධර්මයේ කියලා දෙන ආකාරයි. සත්පුරුෂයන්ව අදස්සාවි. සත්පුරුෂින් දකින්න යන්න කැමති නැහැ. සත්පුරුෂ ධර්මයේ ඒ සත්පුරුෂ ධර්මයේ කියලා උන්වහන්සේ වදාරම දෙහි දක්සවන්නේ නැහැ. ඒ සත්පුරුෂ ධර්මයේ හික්මන්නේ නැහැ. එහෙම වුණාම ਉਹ මොනවද බලන්නේ? අන්න අපි හොයාගන්න ඕන කාරණාව. කවුද මේ අසුත ජනයයි කියලා කියන්නේ? අන්න මෙතනදී අපට ඒ සුතවත් අරිය ශ්‍රාවකයා බලන් දෝන කාරණේ නොබලන කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පෙන්වවදරනවා. අපෝ මෙතන දකිනවා මෞකසින් ජීවි ජීවිත අවසානයේ අත්පා ජීවත් වී අවුරුදු 60කින් 70කින් 100කින් යන එක් පුද්ගලෙ. ඒකට තමයි අපි සම්මුත සත්‍ය කියලා කියන්නේ. ඒ පුද්ගලයා හොඳ කෙනෙක් වෙන එක තමයි බාහිර වශයෙන් ශික්ෂා පද මගින් හෝ අවුපියන් ගුරුවරුන් කියලා දෙන හොඳ නරක මගින් හෝ කය වචන දෙක පාලනය කරගෙන ඇති කර ගන්නා වූ පුද්ගල සංවරය. නමුත් මේ පුද්ගල සංවරයට අර කිව දුක් දෝමනස් පායා සතික හටගන්නේ කොහොමද? ඒක නැති කරලා දෙන්නට පුළුවන් කමක් නැහැ. උදාහරණයක් වශයෙන් මෙන්න ඉතින්. ඉතා යහපත් කෙනෙක් ඉන්නවා. අපි කතා කරන මට්ටමින් සමාජ මට්ටමින්. නමුත් ඔහුත් මේ දුක් දෝමනස් පායා සාදි දෙවල වල දුකටපත් වෙනවා වෙලපෙනවා මරණයටදී වෙනවා. ඉතා යහපත් කෙනෙකුත් ඉන්නවා. ඔහුටත් ඒ දුක් දුම්නස් ඇති කරන අවතාරයට වඩා ටිකක් වැඩි. මෙන්න මේ විදිහට හොඳ කෙනෙක් අනාරක කෙනෙක් උසස් කෙනෙක් පහත් කෙනෙක් දුක්පත් කෙනෙක් පොහොසත් කෙනෙක් කියලා බෙදුවට මේ කිසියෙ අර දුක් දුම්නස් වෙන්නේ නෑ. ඒක අර උගත්කම හෝ නොඋගත්කම උසස්කම හෝ පහත්කම දැනුවත්කම හෝ ඒවා මත රංගිය පවතින දෙයක් නෑ. ඒකට බඳවාගන්න වෙනත් බාහිර පහසුකම් වල වැඩිකම් පමණයි. අන්න ඉතින් තමයි අපට පැහැදිලි කරන්න සිද්ධින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම කරුණ පැහැදිලි කිරීම සඳහා උන්වහන්සේ කිසියම් පොල් ධර්මයක් සාවිතාට කියනවා. ඒ මූල ධර්මයේ කියන එක හැම මිනිසාටම කියවම ස්ත්‍රී පුරුෂ දිහි පැවිදි හැමෝටම එක ධර්මතාවයක් පොදු ධර්මතාවයක්. දැන් ඔබට ස්ත්‍රී කිව්වම වෙනවා, පුරුෂ කිව්වම වෙනවා, දිහි කිව්වම වෙනවා, පැවිදි කිව්වම වෙනවා, ඔබට නමක් කිව්වම වෙනවා. ඒකට අනන්‍යතාවයක් වෙනම තිබෙනවා. ඒ අනන්‍යතාවයේ පෙර හැම දෙනාටම තියෙන දෙයක් වශයෙන්, තියෙන දෙයක් වශයෙන් කිව්ව පමණින් එය සත්‍ය දෙත්ත සදාකාලික වශයෙන් පරම සත්‍යයක් වශයෙන් ගන්න එපා. හඳුනා ගැනීම සඳහා පමණක් ඒ යොදම ලද වචන කීපයකින් යම් කිසි මූලධර්මයක් හඳුන්වා ගන්නවා. ඒ මූලධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ස්කන්ධ පංචකය කියලා. දැන් අප මේ ධර්ම දේශනාව තෝරාගත්තා සත්‍ය සම්මුතක සංගතනිකායි කන්දක වර්ගයේ. කන්දක වර්ගයේ කියන්නේ තේරුම මේ දේශනාව තියෙන්නේ ස්කන්ධ ගැනම කියන එකයි. එතකොට මේ අසුතව පුතග්ජනයා අර දුක් දෝමනස් හට ගන්නට හේතු වෙන කාරණේ කොහොමද, ලෝකෙ දකින්න ඇති කොහොමද? ඒකට කියනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එසේ රූපමණින් ඒක රූප පලම දෙවන වේදනා සංඥා සංකාර කියලා පෙළහදන්න යන්නත් ඒක ක්ෂණික සිදුවීමක්. ඒක දෙකක් ප්‍රත්‍යීමක් පවතිනවා. නමුත් එය මනමින් හඳුනා ගන්නට ඕන. හඳුනා ගත්තම එහි වරද සහ නිවරද තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ ඔබ තුළට බහවන්න පුළුවන් නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තව තුනක් සිදුවෙනවා. තවත් කෙනෙක් තුලක් සිදුවෙනවා. ඒක කියන්නේ ක්ෂණික උපදීම හරීම කියලා. ස්කන්ධ පංචකයන් ක්ෂණයෙන් උපදීත් විරස්ත මැරෙන්න ඔබත් මේ ශේෂණ යක්ෂණයක් පාසාම ඉපදෙනවා දිරනවා මැරෙනවා. මේක තවත් ටිකක් විග්‍රහ කරනවා නම් ඇස කන නාසය දිවකාය සහ සිත කියන මේ ද්වාරයන් පහකින් එකකට තමයි නිරන්තරයෙන් අරමුණක් කියන්නේ. අයින් හෝ අයින් මත් ගන්නවා. නමුත් අපි එකකට තමයි එකතු වෙලා ඉන්නේ. ඒ අස්යන් දැනෙනවා තමයි. ඒ අරමුණ ගැනීමේදී සිදුවෙන සිද්ධිය තමයි මේ පංචස්කන්ධය කියලා විග්‍රහ කරන්නේ. මොකද සිදුවෙන සිද්ධිය? අප ජීවත් වීමේදී කයෙන් විවිධ දේවල් කළාට සිතින් කරන්නේ ඉන්ද්‍රයන් පහෙන් අත්තරමුණු ගන්න. ඉන්ද්‍රයන් පහ වැසෙන විට මනෝද්වාරයෙන් ඉන්ද්‍රයන් පහෙන් දීපු දේවල් ගන්න ගන්න එක. මේ අරමුණු වලට කියන නමක් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොත්ථම්බ ධම්ම කියන්නේ. මේවා අපි තව වචන තේරුම් ගැනීම පහසු සඳහා සහ ගැටලුව මගහැර ගන්න එකට කරගන්න. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. රූප කියන්නේ කාය කියන එකද කියන ගැටලුව විසඳා ගැනීම සඳහා අපි මෙහෙමත් ගන්නවා. රූප වලට විතරක් නෙවෙයි කාය කියලා වල තියෙන්නේ. රූප කාය, වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය. කාය කියන එකේ තේරුම එතකොට ස්කන්ධය කියන්නේ. දැන් මෙතන නාම රූප කියන වචන දෙකක් පාවිච්චි කරමින් වේදනා සංඥා සංකාර නාම වශයෙන් රූප ශරීරය වශයෙන් භාවිත කරන්න තමයි කලකපටන් යෙදෙන්නේ. සිතෙන්දි රූප කියවම අල්ලකට අහුවෙන දේවල් නාම කියවම චිත්තයයි. නමුත් මේ පහම නාම රූප. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එනික මේ ගියාම ඔබ දැකලා ඇති මුසකල ඉවරයන් සෙට්ටියක තමාති වෙනවා. දැන් ඔබ හිතන්නේ එතන රූප තියෙනවා නාම හතර නෑ කියලාද? එතන බුදුන් වහන්සේ වදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නෑ. අන්න ඒ නිසා තමයි අපි රූප යනු ඇතැම් විට සිංහලට පරිවර්තනය කිරීමේදී ඇතැම් විට දේවල් තුන බැලීමේදී රූප යනු ප්‍රතිආපෝත්තේජෝ වායු හතරට නමක් කියලා භාවිත කරනවා. නමුත් මා මේක පෙරත් පැහැදිලි කරලා ඇති බුදුන් වහන්සේ කියන්නේ මක් යම් තැනක පවතිනවා චත්තාරෝ මහා භූත පත්‍ත්‍ය. සතර මහා භූත පත්‍ත්‍ය වීමෙන් මූලික යුගින් හටගන්නා දෙයක් වූ මක්ඛන්දස්ස පඤ්ඤාතනාය. ඒක සත්‍ය වෙනවා. නමුත් සතර මහා භූත නෙමෙයි සත්‍ය වෙනවා කියන එක කියන්නේ රූපස්කන්ධේ. එතකොට පළවෙනිම අපිට තේරුම් ගන්න ඕන කාරණාව තමයි යම් දෙයක් අමදා ගැනීම සඳහා ඇත්තට වූ කරණත හෝ නාපේත හෝ දියත හෝ කයස අදාළ ආරම්මණයක් වෙනවා. ඒකට තමයි රූප කියන්නේ. ඒක රූප රූප ශබ්ද රූප ගම්ම රූප රස රූප වස්තබ්ද රූප. පද්ද භාරයන් ලැබුණාම අනුද්වාරින් එන රූප. ඒ රූපේ එක විදිහකින් විඳිනවා. තුන් විදිහකින් හනේ. වේදනා කියන එකෙන් කියන්නේ එක්ක සැප වශයෙන් එක්ක දුක් වශයෙන් උපේක්ෂාව. වේදනා කියන කේතේ තේරෙනවා විඳිනවා කියන එක විඳිනවා කියන අර්ථයෙන් තේරුම් ගන්න ඕන කාරණාව එක්කන. දැන් රූප කියලා ශරීර ගත්තහම වේදනා සංඥා සංකාර වලට විඳින්න දෙයක් නැහැ. මේක අනිත් මේ අලුතෙන් අහන අය සඳහා පැහැදිලි කරන්නේ. නමුත් අපි මේ රූපේ නොවිද විඳින්නේ කියලා ඔබට තේරුම් ගත්තොත් ඊට පස්සේ ඒක සුකුමෝ ඕලාරිතෝ දීගෝ සන්තන්තිතෝ හීනෝ පණීතෝ කියලා කොහොම ගත්තත් ඒ උගස් පහස් කරන ආකාරයේ විවිධදී නෙදුවට අජත්තික බාහිර කියන අර රූප ආරම්භය. ඒක බාහිර දේවල් වල උදව්වෙන් බාහිර තියෙන සතර මහා භූතයන්ගේ උදව්වෙන් ඔබේ ඇසේනම් සක්කු ප්‍රසාදය තුළ කනේනම් සෝත ප්‍රසාදය තුළ පහළ වෙන්නා වූ නාම රූපයයි. නාම රූපය කියන එක තේරුම සිටෙහි හට ගන්නා රූපය කියන්නේ. ඇත්තටම බාහිර දෙයක් නෙවෙයි අපි හඳුනන්නේ විදින්න තමන් විසින් හදාගත්ත රූපයයි විදින්නේ. උදාහරණයක් වශයෙන් කියන්නේ ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක්. ඔහු යම් කිසි පුද්ගලයෙකුගේ ඇසේ හටගත්තාම විරුද්ධවාදියෙක් නිසා ඔහු එතන දුක් වේදනා විඳිනවා. තවත් කෙනෙක් ඉහිතේ හටගත්තාම ඔහු ඥාතියෙක් කියලා ඔහු සැප වේදනා විඳිනවා. තවත් කෙනෙක් ඔහු නිසා හටගත්තාම රූපයක් වෙනසක් නැතුව ඔහු උපේක්ෂා වේදනා. එතකොට ඔබ විඳ ඉදිරිය තියෙන රූපයේද ඔබ සිටි හදාගත්ත රූපයේද? අන්නේ රූපය විඳින ආකාරයෙන් එකක් තමයි සැප හෝ දුක් හෝ උපේක්ෂා. සතරන් ඇලේ දුක් නම් ගැටේ ඒ දෙකේදීම මොළාව තියෙනවා. උපේක්ෂා කියන එකත් මම නම් කිය මොළාව තියෙනවා අසුතප්පු සංදෙනවා. ඒ වේ විඳපු ආකාරයේ සැප හෝ දුක් හෝ උපේක්ෂාව තියෙන හැඳිනීමමයි සංඥා කියන්නේ. ඒ හඳුනාගත් ආකාරයකට ඇතිවෙනව ඇලීම ගැටීම තමයි සංඛාර කියන්නේ. සතරන් ඇලේ දුක් නම් ගැටේ සංකාර උපාදාන ස්කන්ධයකට අන්තාරයක ලෝභ දේශ මොහ තියෙනවා. ලෝභ මොහ දේශ මොහ. ඒ හිතෙන් දුර රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් යම් යම් දේවල් කළාද කිසිම වාදයක් ભેදයක් නැතුව ප්‍රතික්ෂේප කිරීමක් නැතුව ඒ හරියයි බාර ගැනීමට කියනවා විඥානය කියන්නේ. මෙන්න මේ නිරන්තරයෙන් අපි ළඟ හටගන්නේ නැති වෙන්නේ ස්කන්ධ පංචකයේ ඉපදීම මැරීම කියන එක නොදන්නා පිළිගන් නැතිකමට කියනවා අසුතත්කම. අපි පිළිගත්තත් නැතත් සිදුවන දේ උන්වහන්සේ ධර්මයි ගාවට. අන්නර අසුත පුතක් ගණයා මේ වගේ අරමුණක් හම්බ වෙන වෙලාවට රූපං අත්තනෝ සමනුපස්ස රූපේ ආත්මයක් වශයෙන් පුරාවෙන් දැකින අත්ම සම්පත. පුරාවෙන් දැකින අත්ම කියන්නේ රූපේ කියන්නේ අන්න එතන ආපු අර ආරම්භණේ තියෙන ආත්මයක් කියන එකේ තේරුම මම කියන එක. අන්න මේ රූපය හටගන්න නැති වෙන එක. ඒ අමතක වී අල්ලා ගත්තාම තමයි ඒක මම වෙන්නේ. එහෙම නැත්නම් ඒ රූපේ ඇති වෙන නැති වෙන කමසක වෙලා ආත්මයක් වශයෙන් දකින්නත් ඒ තේරුම එක නිත්‍යකට දකින්න. එතකොට නිත්‍ය සහ මම යන දෙකක් තියෙනවා. රූපවන්තං වා අත්තානං. රූපේ කියලා කියන්නේ ආත්මයෙන් හැදෙන එකක්. එහෙම හිතනවා අය ගන්නවා. අත්තනිවා රූපං. ආත්මය තුල තමයි රූපේ තියෙන්නේ. රූපස්මින් වාත්තාන ආත්මයේ තියෙන රූපය තුන සමස්තය වශයෙන් දැක්කම මේක පැහැදිලි කරන්නේ මෙහෙමයි. රූපේ මම රූපය රූපය තුල මායක මාතෘ රූපයක්. එතන රූපයේ කියන්නේ අසත හම්බුන ආරම්භණය. කනේ දිනම් කනට හම්බුන ශබ්ද. නාපේ නම් නාසයට හම්බුනවා. හොඳ නරක වශයෙන් හරි හරි වශයෙන් මෙන්න මේ විදිහට මේක නවතා ගැනීම අල්ලා ගැනීම සිදු කරන ලබන රූපේ පමණක් නොවේ. කෙසේම ඒහා සමගට ගන්නා වූ වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට ඔය කියන විදිහටම වේදනාව මමයේ මම වේදනාවය වේදනාව තුළමයක අප වේදනාවක් කියන මම සංකල්පයේ මුලින් නොතිබී පසුව දා ගන්න ලබනවා. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාරන අසුතුතඥයාට සිදුවෙන වැරදීම. කොහොම හරි එහෙම මේ ජීවිතය කියලා කියන්නේ මොහොතින් මොහොත ඇතුළේ නැති වෙන ස්කන්ධ පහක ධර්මතාවයක් කියන්න දන්නේ නැහැ. දන්නේ නැති වුණාට ඔහු ඒක හැම මොහොතක් මොහොතක් පාසාම අර කියන මම සංකල්පය දෙන්න එකතු කරනවා. මම සංකල්පය එකතු කරනවා කියන්නේ වචනින් මම කියනවා කියන එක නෙමෙයි. ඒකට තමයි කියන්නේ අල්ලා ගන්නවා කියන්නේ. දැන් අපි උපාදා පරිත්තස් සූත්‍රයේ කොට අදක්මක් මෙතන ගත්තොත් කියන්නේ උපාදා පරිත්තස්සනංච ඔබික විසාමි. මේ පැවුල කියන එක මේ අල්ලා ගැනීම නිසා හට ගන්න දෙයක්. අල්ලා ගැනීම තමයි අපි ඔතන මම කියන්නේ. මම කියන එකට තමයි අපි නිත්‍ය කියන්නේ. මගේ කියන එකට තමයි අපි සුභ කියන්නේ. මගේ ආත්මය කියන එකට තමයි ආත්ම කියන්නේ. ඒකට මගේ ආත්මය කියන්නේ ජීවිතේ නෙමෙයි. කිසියම් ආරම්මණයක් අල්ලගත්තනම් බාරගත්තනම් ගෙදුවනම් වර්ග කළානම් ඇලුනනම් ගැටුනනම් ඒ ඇලීමමයි ගැටීමමයි ඒ වර්ග කිරීමමයි ඒ නවතා ගැනීමමයි මම. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙහෙම අල්ලගෙන ඉන්නකොට සත්තානං රූපං විපරිණාමෝති අඤ්ඤත්තා හෝති සස්ස රූප විචිරණාමඤ්ඤත්ත භාවා උප්පජ්ජති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපාය. එයා එහෙම රූපේ නවත්ත ගන්න කල්පනා කරනවා. ප්‍රියයි කියලා හරි අප්‍රියයි කියලා හරි කියන්නේ. නමුත් අන්පරිද්දකට පෙර වෙනවායි කියලා කියන්නේ රූප හටගන්නේ චිත්තයිසිකේ නිසා මොහොතකින් ඇපීම නැතිම ඊටයිසි වර්ගයක්. ඊටයිසි ස්වභාවයක්. දැන් රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පහ හට ගැනීම දුකයි කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මම කොටම හේතුට ගැනීම නිසා දුක හට ගන්නවා කියලා දේශනා කරනවා. හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න මේ. එතකොට එක එක්කෙනාට ඒ ස්කන්ධ පංචකයන් මේ විදිහට අල්ලා ගැනීම නවතා ගැනීම එකට කියනවා අනිත්‍ය දේ නිත්‍ය කොට ගැනීම. අනිත්‍ය දේ නිත්‍ය කොට ගත් විට අනිත්‍ය වනවස දුකට ගන්නවා කියලා මෙතන. ඒ කියන්නේ අනිත්‍ය දේ නිත්‍ය කොට ගත්තත් නැත්නම් අනිත්‍ය වෙනවා. ඒ අනිත්‍ය දේ අනිත්‍ය වෙන එක නෙවෙයි ඒකට දුකට ගන්න හේතුව අනිත්‍ය දේ නිත්‍ය කොට ගත්තාම නිත්‍ය කොට ගත්ත කෙනාටයි මේ දුක් දුම්නස් ප්‍රයාස හටගන්නේ. කිසියම් ධර්මයකින් අවශ්‍ය වෙන්නේ මේ දුක්ඛ ධම්ම නත්ත පායාසික නැතුව ඉන්න එකයි. නිවනට සනසනවා කියන්නේ කෙරෙනවා. දැන් බලන්න මේ මල්පහන් පූජා කිරීමේ දානේ දීමේදී වන්දනා ගමන් යාමේදී මෞපියන් උපස්ථාන කිරීමේදී චෛත්‍යයක් සිදු කිරීමේදී එතනත්නම් වෙන දුරාචාර සම්පන්න වැඩක් කිරීමේදී මේ මූල ධර්මයේ ස්කන්ධ පහක හට ගැනීම. දැන් ස්කන්ධ පහක හට ගැනීම අවුටත්ක දාගත්තාම අනිවාර්යෙන් මම මගේ ආත්මක. එහෙම නැතුව ඒක පාවිච්චි කරන්න බෑ. නමුත් ස්කන්ධ පහට හට ගැනීම මම මගේ ආත්මකට හොඳ පැත්තට යොදාගත්තයි කියලා කියනවා. ඒක තමයි ඔය අපි කතා කරන දසවස්තු සම්මාදිට්ඨිය හිටිනවා නැත්නම් ආමිෂ පූජාවන් විරුද්ධ වෙනවා කියලා කියන්නේ. එතකොට ඒවාට උන් තායි වර්ම සබ්බර කියන විපාක හිමි වේවි. ඔවුන්ට දුක් දෝමනස්ස උපායාස කියලා කියන්නා වූ දුක දුම්නසු කියන්නේ ඒ වගේම ඊට හා සමානව උපායාස කියන්නේ දෙවිස් ආදී වශයෙන් මානසික වරක ගන්නා වූ අපේ දුක්ඛ සමූහය. එතකොට අසුතුත පුතඥන භාවයේ සිටින්න හොඳ දෙය කළා කියලා අපට දුක් දුම්නස් උපායාසයෙන් නිදෙන්න පුළුවන් කමක් නැහැ. අනේ එතන තමයි බොහෝ දිනාට සමහර අයට ගැටලුවක් වෙලා තියෙන්නේ. අප විචර බණ කියනවා. අපි මෙච්චර බණ අහනවා. අපි මෙච්චර වන්දනා ගමන් යනවා. මෙච්චර දන් දෙනවා. කො අපේ ජීවිතයේ කිසිම දැන තියෙනවා. ඔබ දසස්තු සම්මාදිට්ඨි දානේ ප්‍රකට යාරි සුත්‍රකට කියලා පුද්ගලෙක් වශයෙන් සම්හර වෙන්නේ. ඔබතුල තියෙන ස්කන්ධ පංචකේ ඉපදීම වැරිම තුනම අවබෝධය නෙමෙයි. අසුතත්ත්වඥනේ අපෙන් ඔබ ඉන්නේ. එහෙනම් අසුරත අසුතත්ත්වඥන කියන ස්වභාවයේ මොන දේවල් කළා ඒ කරන දේවල් හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඒවට හොඳට හොඳ විපාක නරක නරක විපාක වෙනවා තියෙන්නේ. දුක්ඛම් නසුපායාස කියන කෙනෙක් නිදහසක් ලැබෙන්නේ නැහැ. ඒ හේතුව අර දැක්ම වැක්ති නිසා. කුමන දැක්මද? රූපං අත්තනෝ සමනුපස්සති. වේදනා අත්තනෝ සමනුපස්සති. සංඥා අත්තනෝ සමනුපස්සති. සංඛාර අත්තනෝ සමනුපස්සති. විඥාන අත්තනෝ දැන් ඔබට තේරෙනවද? ස්කන්ධ පහ යන මොහතකින් ඇති වී නැති වෙන දෙයක්. ලෝකේ හඳුනා ගැනීම තේසේ පහළ වේතුයි. රූපේදනා සංඥා සංකාරස් හටගත් වේතුයි. වරදිනකන මොකක්ද? එය මම කොට ගැනීම. එය අල්ලා ගැනීම. එය නවතා ගන්න උත්සාහ කිරීම. මම වුණාම මගේ, මගේ වුණාම මගේ ආත්මය. දැන් බලන්න ස්කන්ධ පංචකයෙන් පංචකයට හත ගන්නා වූ මම විවිධ ස්වરૂප ගන්නවා. ඒ නිසා මගේ මගේ ආත්මත් විවිධ ස්වરૂප ගන්නවා. මේ මමයි නැත්තේ මම කියලා කෙනෙක් නැහැ කියලා එහෙම පූර්ව නිගමනයකට ආවට මේක විසඳෙන්නේ නැහැ. තමන් කිඳු දේවල් හොයන බව තමන්ට තේරෙන්න වෙනවා. තමන් මේ තමන් සංකල්පයේ හැටි කොහොමද කියලා තේරුම් ගන්න වෙනවා. මම සංකල්පයේ කිරිමිටක දෙවෙනි වෙන්න කැමති නැහැ. පරාජය වෙන්න කැමති නැහැ. වරද තමන් වශයෙන් බාර ගන්න කැමති නැහැ. අරුන් අනන්තම පටවනවා. ධනවත් වශයෙන් අරහම දුක්පත් වශයෙන් පෙන්වන්න කැමති නැහැ. හැම දෙයකම අන්නයිට පෙන්වන්න කැමති. ඒකේ අවශ්‍යතාවයේ මෙන්ට වඩා සමහර විට තියෙන අන්නයිට පෙන්වන්නේ. ඒත් සමහර අය කියන්නේ ටිකක් උඩින් යනවා අන්නේ වශයෙන් ඒක තමයි. අතු සරි වස්තරි රත්තරම් නැන්ද කියන්නේ ඒක තමයි. අහංකාර වෙනවා කියන්නේ ඒක තමයි. ඔබ සාමාන්‍ය සමාජයේදී අර ටිකක් ආඩම්බර වෙන අහංකාර කියලා කියනවා. මේ විදිහට කිසියම් දෙයක් අල්ලගත්තොත් ඔහුගේ සිතෙහි රජයන්නේ අහංකාරය. ඔහු දන්නේ ඔබට මේ ලෝකෙ දුක බවට පත් කරන්නේ මේ අහංකාරය විසින් කියන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ධර්මයේ මොකක්ද? මේ දුක් හට ගන්නට හේතුව තින් ජාතිකා සින් සබෝතිකා කියමක්ද පැහැදිලි කරලා තියෙනවා. අන්න එක තමයි අත දීපා කියන්න අවශ්‍ය වෙනකොට තියෙන්නේ. මේ දුක් ටික අල්ලා ගත්තේ නැති මානසිකත්වයක් ඇති ලබනු සිටෙහි ඒ මොහොතට ගන්න හඳුනා ගන්නවා. නැති කර ගන්න දඟලන්නෙත් නැහැ. අල්ලගන්නෙත් නැහැ. හටගත්ත දේ නැති වෙන එක ආසන්න වශයෙන් සියස්සයක් නෙවෙයි. ක්‍රියාත්මකයි. යම් කාලයක ඔබට මේ ආත්ම කේන්ද්‍රීය කියන මුලාව තමා මුල් කොටගෙන සිටීම ආරම්භ වුණාද? එදා පටන් ආත්ම කේන්ද්‍රීයකට සංකල්ප ඇති කරගන්නා වූ සංකල්ප සංඛ්‍යාව ඉහළ ගත්තා, දාගත්තා. බුදුන් වහන්සේ පිළිබඳව විසාකාට වදාළන්නේ චංකෝ විසාක තේසං සුඛානං සතං තේසං දුක්ඛානි දුක්ඛාති සුඛාති සුඛාති කියන දෙන තේරුම මෙතන සැප කියන එක නෙවෙයි මම කතාල්ලා ගැනීම කියන්නේ නිත්‍ය සුඛ කියන්නේ නිත්‍ය කියන්නේ මා සුඛ කියන්නේ මොකක්ද අන්නේ කාය සුඛකත ගැනීම කියලා කියන්නේ. ඉතින් අර හොඳයි කියලා අල්ලගන්නේ. එතකොට තිබඳු අල්ලා ගැනීම සංඛ්‍යාව ඉහළ යාම සුඛකත ගැන භාවයේ තුල නම් කටයුතු කරන්නේ නිරන්තරයෙන් සිදු වෙනවා. මේ නිසා තමයි ටිකෙන් ටික ටිකෙන් ටික කෙනෙකුට තරහින ස්වභාවය වැඩි වෙන්නේ. විශ්වීමක් ස්වභාවය වැඩි වෙන්නේ. හැම කාරණේටම ලෝකෙත් එක්කලා ගැටෙන්න යන්නේ. සමානිය වර්ධිකරුවන් ට උත්සාහ කරන්නේ. අන් අය වර්ධිකරුවන් කරන්න හදන්නේ. මේ අමත්‍ය ලක්ෂණය. දැන් එතකොට මේ ධර්මතාවය හඳුනා ගන්න අතුරු මේ ධර්මතාවය තුළ නම් ඔබ ඉන්නේ ඔබ මොන කාර්යයන් හතක් ස්වභාවයෙන් කරගෙන තියාගෙන ගියත් ඔබට ඒවට අදාළ හතක් විපාක හැරුණාම අර කියන දුක්ඛම උපායාස පිට ලෝකෙ නෙමෙයි ඔබට දුන්නේ ඔබේ මේ අල්ලා ගැනීම පිට බව. ඔබ මුලින් තේරුම් ගන්න ඕන නේද? එතකොටයි මේ වරද හදා ගන්න පුළුවන්. එතකොට මේක පිළිවෙත් කරනවා කියන්නේ මේක කරන්න දෙයක් තියනවා කියලා. මේක ක්‍රමානුකූල ප්‍රතිපදාවක් කියනවා කියලා. ක්‍රමානුකූල ප්‍රතිපදාවක් කියන එකෙන් කියන්නේ වෙනස් වූ ක්‍රමයක් කියනවා. දැන් ක්‍රම කියලා කියන භාවනා ක්‍රම කියලා. දැන් ක්‍රමවලට යනවා කියලා කියන්නේ අසුතත් ඥානේ අකුසලයේ මම කොට ගත්තයි අතහැරියා දැන් හොඳ දේ මම කොට ගත්තා. දැන් ඊළඟට ගිහිල්ලා තව මේ ක්‍රමයක් ගන්නවා. ඔබ දන්නේ එතනක් තේ අරමුණෙත් තියෙන රූපේ දනා සංඥා සංකාර විඥාන කියලා. එහි ඔබට අනිත්‍යවට වඩා ආස්වාදයක් වෙන සාහුවේ පල්ල ගන්නවා. එතකොට එතනක් අහංකාරේ නේද? මේ අසුත්ත පුතර්ජනයට සිදු වෙන දේ මම පෙන්නන්නේ. තව කරනකොට තවමම වෙනවා. තව අතහැරලා යහපත් දේවල් කරනකොට යහපත් වීමම වෙනවා. දහපත්තේ තවත්තේහා ගිහිල්ලා සාර ධර්ම පුරවනකොට පුදඥන බලන එක මම එනවා. ධර්මයේ තේරුම් ගන්න තුරු ගිහිල්ලා භාවනාව කියලා ක්‍රමයක් හොයාගත්තාම ඒ භාවනාවෙන් ලැබෙන සාන්තිය ඒක මම එනවා. ඒ වැරදි පාරේ ගියායට රූපී ධානලාභියට අරූපී ධානලාභියට ඒ ධානය මම වූ බව වොන් දන්නේ නැහැ. ඒ මම නිසා තම වුන්ට රූපී අරූපී බඳතල ඉපදිලා ඉන්න සිද්ධුනේ. ඒක කෙටි කාලිනේ විභු කාලීන වෙනවා. නමුත් වරෙන් මිදෙන්නේ නැහැ. ඒ අත්කලමතාන යෝගී මාර්ගයේ තියෙන්නේ මම හඳුනා නොගෙන උත්සාහයෙන් කෙලසුන් යටපත් කරගෙන යනවා. වීර්යය එතකොට වීරයෙන් ලැබෙන ලැබෙන කාරණාවට මමත්වේ මාරු වෙනවා. ඒ නිසා උත්ලා ලෝකේ තියෙන දේවල් වලට අහුත ලැබෙන දේවල් වලින් අහංකාර වෙනවා. අත භාවනාව පිළිසමට ඥාන පිළිසමට දිවස් දෙලා ආදී වශයෙන් අනිත් පැට පෙන්වන්න නැත්නම් ඒවෙන් උදඟු වෙනවා. ඒක තමයි වැරදෙන මාර්ගයේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මාර්ගයේ යන්නට පළමුව කෙනෙකුට මම හඳුනා බිය යුතු වෙනවා. මම හඳුනාගෙනදී එතනින් එහාට මමත්වයෙන් ක්‍රියාකිරීමට තියෙන ඉඩකඩ ප්‍රතිපදාව වහන මාර්ගයේ යන්නට කියලා කියන්නේ. ධර්මදේශනා කරනවායි කියලා කියන්නේ. ඒ කාරණාව. අර මතකයි ඔය සදාචාරාවේ කතාව වෙන කතාවක තියෙන ගාථාවක්. යෝති වස්සසතං ජීවේ අපස්සං උභයෝ වස්සසතං ජීවේ යම්කිසි පුද්ගලයෙක් කවුරු 100ක් ජීවත් වෙනවා කියලා හිතන්නේ අපි. හැබැයි මේ ස්කන්ධ පහක ඉදීම මැරීම කියන එක දන්නේ නැතුව පුද්ගලෙක් වශයෙන් ජීවත් වෙනවා කියලා හිතන්නේ. යමෙක් එක දවසක් ජීවත් වෙනවා නම් අපස්සං උභයෝ ඒක සංගීතම් කියන ස්කන්ධ පහක ඉදීම නැරීම බව පිළිඅරගෙන ඒ තත්ත්වයට පත් වෙලා ජීවත් වෙනවා නම් අර අවුරුදු 100ට වඩා එක දවසක ශ්‍රේෂ්ඨයි කියලා නේද උන්වහන්සේ වදාරන්නේ. ස්කන්ධ පහ ඉදීම නැරීම දැනගෙන කියන්නේ මෙහෙම දෙයක් වෙනවා කියලා පාඩම් කර ගැනීම කියන එක නෙමෙයි. ස්කන්ධ පහ ඉදීම නැරීම තත්ත්වයට පත් වෙනවා. දැන් දැන් ස්කන්ධ සහ ඉදීම ඇරීම තත්ත්වයෙන් පිට පැනීම මොකද්ද? ඒකට තමයි උපාදානස්කන්ධ කියලා. දැන් බලන්න සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. අර ස්කන්ධ පහ මම කොට මගේ ආත්මකට අල්ලා ගැනීම තුළ නේද දුක තියෙන්නේ? එතකොට නිත්‍ය සුඛ ආත්ම සංකල්පය තුළ නිත්‍ය සුඛට ආත්ම ගැනීම නිසා නේද අනිත්‍ය අනිත්‍ය දුක හටගන්නේ? සුඛ කියන්නේ සැප නෙවෙයි එතකොට. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ තේරුම එතකොට මම මගේ ආත්ම කියන එක. ඒ මම මගේ ආත්ම සංකල්පය තුළ තියෙන කාරණා තමයි දුක් දෝමනස් උපායාස. ඔය භාවනා නොකරන ජීවිතේ ඔය අසුත උපජන ස්වභාවයේ ජීවිතය. දැන් ඔබට කල්යාණ මිත්‍රෙක් මාගෙනවා කියලා කියන්නේ මේ කාරණය පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක් හම්බ වෙන්නේ. ඔබ සද්ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මෙන්න මේ කාරණේ අසහා වටහා ගන්න එක. අතක තියාගන්නේ කොහොමද පාඩම් කරගන්නේ කියලා. දැන් ඔබට ඔබ කාගේ විදිහටද ඉන්නේ? මේ මම මගේ ආත්මකට ගැනීම මේ විදිහට තමයි මාර විදිහට කියලා කියන්නේ. මාර බන්ධනී කියලා කියන්නේ. ඔබට මොනවා අතලද? ඒවට අදාළ තැන් තැන් වල ප්‍රතිසන්දි උත්පත්ති සටහන් වෙන්න පුළුවන්. නමුත් මරණයෙන් මිදෙන්න හම් වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරයි එනවා. කොහොමද එහෙනම් මේ කියන සත්‍යයන් යට දෙවි තමා පිහිට කරගෙන තමා ආලෝකයක් කොටගෙන නෙමෙයි තියෙන දෙවිනක් කොටගෙන නෙමෙයි තියෙන්නේ. එතන මම නැති මුලාව මුල් කොටගෙන සරවස්තුමක් වෙන්නේ. දැන් මෙතන ඊළඟට පැහැදිලි කරලා දානවානේ. තමා සරණ කරගන්න ඕන ධර්මය සරණ කරගන්න. සරණ කරගව යුතු ධර්මය කුමක්ද? අන්න මෙතන ධම්ම සරණ වෙනත් සරණක්. දැන් මෙතන මම අර මුලින්ම වදාලා වූ පරස්පරයක් වෙනලා ඉන්නම්. බුදුරජාණන් වහන්සේ කිව්වම ශරීරයක් හෝ කෙනෙක් සිතේයි. සරණං ගච්ඡාමි කොහොම යා සරණ යනවා කියලා හිතයි. ඒක හිතා ප්‍රාථමික සංකල්පයක්. මේ ඔය මා පැහැදිලි කරන සංයුත්තනිකාය නැත්තම් ඒක තියෙන අනිත් කලායතන වද්දවල නිරන්තරයෙන් බුදුරජාණන්සේ බුද්ධ කියන තැනට දීලා තියෙන ආර්ථය. ඒ උන්වහන්සේගේ ශාරීරික පරිවර්තනයක් නෙවෙයි. ඒක උන්වහන්සේ අදාරන්නේ පංචස්කන්ධය අනාත්මයි කියලා. පංචස්කන්ධය ආත්මය සත්‍යජන. පංචස්කන්ධය අනාත්මය බුද්ධ. එතකොට පංචස්කන්ධයේ අනාත්මයේ විරූප වේදනා සංඥා සංකාර විඥාන වේස්කන්ධ පහ ඇරුණාම ඒ වේදනා සංඥා සංකාර ඔක්කොම තියෙනවා. බාහිර වශයෙන් කැම් දීන් නඳුන් තලන කරන පුද්ගලෙක් තියෙනවා. නමුත් අලුත හැදුන විගෑරුන අලකොලේට වැටෙන වතුර කොලේ ගෑවෙන්නේ නැහැ. අලුත් තියෙන නෙළුම් කොලේ මතට වැටෙන වතුරෙන් කොලේ පෙමෙන්නේ නැහැ වගේ. කෙහෙල් දැල්ලේ අලුත් කෙහෙල් දැල්ලට වැටෙන වතුරෙන් කෙහෙල් දැල්ල පෙමෙන්නේ නැහැ. වතුර රවුම් වෙලා විසිරලා යනවා. ඒක තියනවා නේද නොයැලෙන සුසුසු ස්වභාවයක්. මෙන්න මේක තමයි මේ ආර්ය ශ්‍රාවක මනසට සිදුවෙන සිද්ධිය. එතකොට පෘථග්ජන වාසාරියට අර පරණ වෙච්ච කෙහෙල් කොලයක්, පරණ වෙච්ච නළුම් කොලයක්, පරණ වෙච්ච අල කොලයක්. ඇලිනවා වතුර ටික. වැටෙන වතුර. දැස්සට පෙනෙනවා. වගේ අරලෝ දහමේ කම්පාවට පෙනෙනවා. අහුවෙනවා. ඉතින් ඔබ පුතග්ජන භාවයේ ඉඳගෙන මේ අරමුණු අල්ලාගෙන ඒවා මොහොමගේ මගේ ආත්මකට අරගෙන දුකින් ඉඳින්න කල්පනා කරා. ඔබ මේ වගේ අල්ලා ගැනීම 100ක් පාවිච්චි කරනවා නම් ඔබට දුක් 100ක් තියෙනවා නේද? ඒක උදාහරණයක් තමයි 1000ක් වුණොත් දුක් 1000ක්. මෙතන නේද බුදුරජාණන් වහන්සේ වදාළ මේ සම්විස්ථානේ. එන්නේ දුක පැත්ත එක පැත්තක් දුකින් අත මිදෙන පැත්ත අනිත් පැත්ත. හැරවුම් ලක්ෂ්‍යය. මේ හැරවුම් ලක්ෂ්‍යයට යන්න පුළුවන් වෙන්නේ කෙනෙකුට මේක තේරුම් ගත්තොත්. එයාට හරව ගන්න හිතෙන. අනේ මේ පුතග්ජන භාවය තුළ කොතරම් හොඳ වුණා. කොතරම් ජාති කළත්. රෝධ හැමතයි දුක් දුන්නස් පායනාටික මම අල්ලා ගැනීමේ පුරුද්දෙන් ඉන්නේ පුතග්ජන භාවය තුළ. බෙදාගෙන ඉන්නේ. එහෙනම් මට මම කියන සංකල්පය නිසා බාහිර ලෝක සිද්ධ වෙන නිසා මට කම්පණය නවත්තන්න පුළුවන් කමක් නැහැ කියන එක තේරෙනවා. තේරෙනා විතරක් නෙමෙයි Tamande කියන කම්පණයේදී ලෝකෙට දුස් කියන්නේ නැතුව ඉන්නත් තේරෙයි. මේ සමාජය බලන්න කිසියම් ආකාරයක Tamanta කරදරයක් කියලා දුකටපත් වුණාම ඒකට වැරදිකාරී ලෝකෙන් ගන්න නැද්ද කියලා. තමා පිළිගන්න සූදානම් නැහැ තමා අතයි වරද තියෙන්නේ. කොටියක කහවනාලු ගවී ඔර්කේ ඔර්කේ බේරෙත් විදිහක් කල්පනා කළා. අනේ ඉතින් මම වගේ කුංචි කෙනෙක් අල්ලලා කාලා වැඩක් තියනවාද ලොකු වුණාම අල්ලගෙන තන්න කොහොමද ලොකු වුණාම දැනගන්නේ කියලා දැනගන්න පොයි කමෙන් පොඩ්ඩක් කඩලා වලක් කරලා යන්න. පස්සේ කාලෙකදී ඉතා විශාල දුස්සෙක් බවට පත් වුණා. දැන් ඉතින් අර සතාට කන්න වෙලා වැඩිද? නමුත් දැන් මේ සතා වෘකයා කුඩයි අරු විශාල සතේ. තරවතරන්ට බෑ ඇදගෙන යන්න පුළුවන්. දැන් කන්න හැදුවට බෑ එහාට මෙහාට ගස් ගස් ඇදගෙන යනවා. ඊට පස්සේ කුරුකයා කියනවලු පොඩි කොට නොකෑ කොට ලොකු කොට කන්ත උන් කොට මාත වරද කොට ගස්ස ගස්සා නාතු කන් කොට කිව්වයි. මා අත වරද කොට එක කියන්න මම මේ ගත්තේ. ඔබ දුකට පත් වෙනවා නම් ඒ ලෝකේ අරලෝ දහම් සිදු වෙන නිසා නෙවෙයි. ඒවා බාර ගැනීමේ කේන්ද්‍රස්ථානයක් මූලස්ථානයක් ඔබ රෝපණය කරගෙන වැඩි දියුණු කරගෙන නිසා ඒකට කියන්නේ මම සංකල්පය. මම සංකල්පයේ මම යන අකුරු දෙකක් නෙවෙයි අකුරු දෙක නෙවෙයි මම සංකල්පයෙන් මම යන ශරීරය නෙවෙයි. ඒ නිසා කෙස්ලුම්නේ දස්පතර කඩලා එහාට මෙහාට කරලා මේක මම නෑ කියලා කෙනෙක් තීරණයකතාවක් පූර්ණ නිගමනයකට ඒක වැරදි නිසා ආපහු යම් කිසි ප්‍රසාදයන්ට අරමුණු ගැටෙන වෙලාවට තමන්ගේ ලෝභ දේශ මොහ නම් මම ඉතින් ඒක නවත්තන්නද? ඒකයි අපි කියන්නේ මම කියන්නේ කෙස් වලට ලොම් වලට නියත වල නියතෝ ටයිප් දෙයක් නෙවෙයි. ඒක කවුද හද ෆුල් බොළඳ දේවල්. පිට කිසිම නැහැ. උන්වහන්සේ යම විටම පැහැදිලි කරලා දාන්නේ පංචස්කන්ධය තුකටද. එතකොට ඒක මම සංකල්පේ බවට පත් වෙන්නේ අර ඇති වී නැති වෙන ස්වභාවය එසේ ඇති වී නැති අන්තම නිදුරුදි උපදනා සංඥා සංකාර එසේ අන්තමදී ඒවා උපාදාන කියන තත්ත්වයන්ට පත් කරගෙන ඇලීමටපත් වීම, කැටීමටපත් වීම, අල්ලා ගැනීමටපත් වීම. තැවුල රැස් කරන්න පටන් ගත්තේ එතන ඉඳලා. දැන් ඉතින් මේ තැවුල දැන් නම් තියෙන්නේ මේ තැවුල නැති වෙන්න ඕනේ දැන්. හරියට ධර්මයේ සාහිත්‍යයක් කරා. මොන අපේ බෞද්ධ පින්තුන්තුලකේ හරි ආවෝද? මේ දුකයි. එන්න මරණයෙන් පස්සේ නිවන කියලා කක් තියෙනවා. ඒකට ගියාම ජාති ජරා මරණ ශෝක නැහැ කියලා ඉන්න තියෙන දුක නැහැ. එහෙම එකක් නෙවෙයි. දැන් නම් දුක වැරදි ආකාරයේ සංකල්පයක් තමයි. මෙහෙම කියනකොට එතන දුර වෙන්නේ මමත් වෙ නැත්නම් උපාදානය එතකොට දුක නැති. ඒකත් දුක නැතුව ඉන්න කැමති නම් දැන් මේ සූත්‍රේම අපට අපි යමු ඉතුරු ටික පැහැදිලි කරනකොට මේක ඔබ හොයාගන්න පුළුවන් වෙනවා. දැන් කොහොමද මේ මිදෙන්නේ? රූපස්සප්පේව වික්ඛවේ අනිත්‍යතං විදිත්වා විපරිණාම විරාග නිරෝධං උපේකේව රූපං ඒතර හිච්ච සබ්බං රූපං අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මංති. අන්න රූප කියන්නේ අතීතයෙන් ගත්තත් වර්තමානයෙන් ගත්තත් අනාගතයෙන් ගත්තත් වර්තමානයේတයි ඉන්නේ. මේ සියලුම රූප තව එකට අපි ගනිමු. දූරයේ සම්පිකේ හීනෝපනීත සුකමෞල පාරෝලාරිකෝ කියන කව වර්ග කිරීම ගනි. ඒ වර්ග කිරීමයි මේවා මොකට ගැනීම. වර්තමානයේ දහට ගත්තාම අපි කරන වැඩක් නෙවෙයි නැති වෙන එක. එතකොට ඒ නැති වෙන එකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා කියන්නේ. අන්න ඒක තමයි මේක තේරුම් ගන්න අපේ ගමනේ අනිත්‍යයි කියලා කියන්නේ මේ තේරෙම නැති වෙනවා කියන අර්ථය. නැදන් අර ඉස්සෙල්ලා කතාවේදී උන් නිත්‍යකත දත්තහම ඔහුගේ අදහස් විශ්දේ තියෙන රූප වේදනා සංඥා සංකාර නැති වෙනකොට දුක් හට ගන්නවා. එතකොට එතන අනිත්‍ය නිසා දුක. ඒ නිත්‍යකත ගත්ත නිසා. දැන් මේ රූප වේදනා සංඥා මේ සියල්ල අනිත්‍යයි. අනිච්ඡං කියන්නේ එහෙනම් මම නෙවෙයි කියන්නේ. දුක්ඛං කියන්නේ එහෙනම් මම විකට ගන්න බෑ කියන්නේ. විපරිණාම ධම්මං කියන්නේ ගන්තරින් වෙනස් වෙනවා. ඒ සිද්ධිය පිළිගන්නවා. කොහොමද ඒක? ඒවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පසන්තු. අන් පතනියාව. යථාභූත ඥාන දර්ශනය කියලා වචනයක් තියෙනවා. යථා තත්ත්වෙන් දකින්න. ඇසත ගන්නට වාසිය තරමුණක් ගැටෙන විදිහේ මම වගේ සංකල්පින් නැකීම යථා භූත ඥාන දර්ශනයක් නෙවෙයි ආයතා භූත ආයතා විදිහට ආයතා විදිහෙන් දැකීමක තමයි දුක් හටගන්නේ. යථා භූත කියන එකේ තේරුම අනිත්‍ය දේ අල්ලා ගැනීමකින් තොරව ඉන්නකොට අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනකොට එතන මමත් නැහැ, මගේත් නැහැ, මගේ ආත්මයත් නැහැ. මේ නේද අපිට කරන්න තියෙන භාවනාව. මේ ස්කන්ධ පංචකයේ ඉපදීම හරින අපතන ආසිය දියකය තියෙන ඕන කෙනෙකුට හටගන්නේ කොහොමයි? ඒක එක එක්කෙනාට පෞද්ගලිකයි. මේ ස්කන්ධ පංචකයේ හට ගැනීමට රෝගී ප්‍රති පුරුෂ භාවයක් දිහිපැවිදි භාවයක් මොකක්වත් වළංගු නැහැ. මේ ප්‍රති පුරුෂ භාවයේ දිහිපැවිදි භාවයේ තව තියෙන බාහිර ශික්ෂාපදවලට බාහිර සමාජයේ ඉන්නකොට එයාත් එක්කලා එකට ඉන්න. එහෙම ඔබ ඉන්නත් ඕන. මේක වක්කත් නැති ස්කන්ධ පංචකයක් කියලා මම තාන්නේ යන්නේ පරිම කියන්නේ යන්නත්. ඒක අද්දලක දැකීමක්. ඒකයි මේක දැක්ම කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචක අද්දුක ආත්මය කියන එක පාඩම් කරලා දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක බුදුරෙක් කියලා දුන්නාම තමයි නුවණින් තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තාම ඔබට තේරෙන්න ඕන මමයි වරද කරගෙන තියෙන්නේ. මමයි මේව වරද කරගෙන අල්ලන තියෙන්නේ. මේ අල්ලා ගැනීම තමයි දැන් අපි කියමුකෝ විනාගරක් තියෙනකල අපි අල්ලා ගත්තාම පිච්චෙනවා. අපි කියමු අයිස්කෝතියක් නැත්නම් අපි අල්ලා ගත්තාම ඒ පිච්චෙනවා දැනෙනවා. අන්න ඒ වගේ මේ අල්ලා ගැනීම අන්තයක්. කොයි පැත්තෙන් හරි. ඉතින් පාපකාරී පුත්‍රයන්ව පව් අල්ලා ගනි. කවෙන් ඉවත් වෙච්ච පුත්‍රයල අපි පුත්‍රයන්ව පින්න අල්ලා ගනි. පරිහාත ගියාම රුපිය රුපිය ධාන අල්ලගන්නේ වුන්ත ධර්මයෙන් පිටතර ගියන් සල්ලා ගැනීම නැති මුලාවෙන් මිදෙන්න කාටවත් බැරි වුණා. දැන් භාවනාව යන අල්ලා ගැනීමද භාවනාව යන අල්ලාම ගැනීමද? අල්ලා ගැනීම යන දුක් රැස් කිරීමේ මාර්ගයයි. තව තවදුරටත් දැක් කරගන්නවා. මතකයි සංකල්පික ඇදිනවා පරිහාන ධර්ම කියලා සූත්‍රයක් තවත් දවසක පැයක් කරගෙන දේශනා කරන්න. අදට උත්සාහ ගන්න. යමෙක් ගිහි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා නොදැන මේ ස්කන්ධ පංචකය නිරන්තරයෙන් මම වගේ මගේ ආත්ම සංකල්පයෙන් ගන්නේ නම් ඔහු ජීවිත අවසානයේ දක්වාම පිරිහිනවා කියලායි පරිහාන ධර්ම සූත්‍රය. ඒ පිරිනව පිරිකේ තේරුම ධනෙන් පිරිනවා සසයෙන් පිරිනවා කියන එක නෙමෙයි සසතෙන් පිරිනවා දුක් සංඛ්‍යාව වැඩි කර ගන්නවා එන්නේ එන්න ජීවිතේ දුක් සෝමනස්පාය අසල් වැඩි මරණ දුකත් වැඩි එන්න මේ මිනිස්සා වැරදි මඟ යාම තුළ තමයි මේ දුක් වැඩි කරගන්නේ දැන් මේක වැරදි මඟ බොහෝ දුර ගොස් වැරදි කර ගන්න හදනකොට අපහසුයි වැරදි මඟ යන්න හදනකොට තේරුම් ගන්නවා සිංහාට වැරදි මඟ යන්නේ නැහැ වෙන කෙනෙකු වැරදි හදා ගන්න මෙන්න මේ නිසා අපි සමාජයේ කියන්නේ අවුරුදු 70ක් 80ක් වෙන ධර්මයේ තේරුම් ගන්නවට මත්තෙන් 15කදී තේරුම් ගන්න පුළුවන් 20කදී පුළුවන් නම් උන්වහන්සේ අදාළ පරිදි තුන් වයසින් එක් වයසකදී හිත අවතීර්ණ වෙන්න පුළුවන් නම් අර ක්‍රම ක්‍රමයෙන් අර වරද හදාගන්නට පුළුවන්කමක් තියෙනවා ඒක නිකන් අනුක්‍රමයෙන් කියලා ටිකෙන් ටික පියවරෙන් පියවර පුන වරද නැවත දැකලා හදන්නේ ඒ වරද සිද්ධ නොවෙන්නට සලාගන්තෝ හේ හේතු ඉතුරු නොකර ඉවර කරන්න ඕනේ. ඒ හේතු ඉතුරු නොකර ඉවර වෙන එකට තමයි පින්වතුනි හදවත තුළ ස්කන්ධ පංචකය තුළ සිදු වෙන ලබන අනිත්‍ය දිවත් නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. සදා පඤ්ඤාය පස්සති. අර අනිත්‍යදී හේතු ඉතුරු වී නැති වෙන්නේ. නැවත හට ගන්න හේතු ශේෂ වී නැති වෙන්නේ. එහෙනම් නැවත ඉදීම සිදු වෙනකොට උපහක ගන්න. මේ නුවණින් දකින අනිත්‍යදී නැවත උපත හේතු ඉතුරු නොවි හටගත්තදී ඉවර නැතුව නැති වෙනවා. අශේෂ විරාග නිරෝධ. ශේෂයෙන් නැතුව නැති වෙනවා. දැන් බලන්න මේ කියන නෝනින් දකින අනිත්‍ය වත පිටිවල දස් කලවන් වල කඩන් වල හෝ අවමගලක විහර නියදී පුද්ගලයා සම්බන්ධ රටාවට අදාළ දෙයක්ද කියලා. යෝනිසෝ උපපරික්කිතබ්බෝ නෝනින් බලනකොට අල්ලා ගන්න නැතුවම හදවත තුළ නැත්තම් ඒ ස්කන්ධ පංචකය හට ගන්නා වූ ආරම්මණය තුළ සිදුවෙන්න දෙයක් නේද? එතකොට ඒ අනිත්‍ය වෙනකොට මොකද වෙන්නේ? අනිත්‍ය වෙනකොට දුක් වෙනවා, දුක් වෙනකොට අනාත්ම වෙනවා. පිටර නැතුව නැති වෙනවා. එහෙනම් ඒ මම නෙවෙයි, දුක් එහෙනම් මගේ නෙවෙයි, නම අනාත්ම. දැන් අනිත් දුක් අනාත්ම කියලා දුක තියෙන්න බෑනේ. ඒ බුදුන් වහන්සේ අනාත්ම දර්ශනය තුළ ජීවත් වුණා. රහතන් වහන්සේ අනාත්ම දර්ශනය ජීවත් වුණා. අපි වලෝ මෙතන වචනේ මොකක්ද ඉස්සරහට කියලා තියෙන්නේ කියලා. මෙහෙම මේක නුවණින් තේරුම් ගන්න පුළුවන් නම් කර්ම කල්යාණ මිත්‍ර සේවනයක් ලබා ගන්න සාහැම දෙනාතුළු මේ ස්කන්ධ පහක් කියලා. වර්තමාන ස්කන්ධ පහේ ගැටමටයි මුහුණ දෙන්න ඕනේ දිනදා කරන අපටේ කරන බබ්‍රමන් කියලා. ඔබ මේ භාවනාව කරනවා තවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ කාටවත් කියන්න ඕනේ. බාහිර කර්තව්‍යයක් පිටුම් වශයෙන් කෙරෙන අතරතුර මේ ස්වභාවය තමන් දකිනවා. ඉරි සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසප්පි පහියන්ති අං එහෙම බලන්න පටන් ගන්නවා නම් දුක් දුන්නස්සාය අසු දේවල් ඒවා ප්‍රහීන වෙන්නට පටන් ගන්නවා. පිටං තහානන පරිත්තසංති පරිත්තසංති ඉවර උනන් පස්සේ කොහොමත් කරීමක් නැහැ. අපරිත්තසං සුඛං යදති අන්න අර දෝනස් උපායාස අල්ලා ගැනීමකින් තොර නැති වුණාම කවිමක් නැති නිසා සුවසේ වාසය කරනවා. ඔන්න ඔය තමයි මම කියන නිවන් සුව. මරුණහම ලැබෙන එකක් එහෙම නෙවෙයි. වර්තමානයේ ස්කන්ධ පංචකය අනාත්ම දර්ශනයට දිනු කරගත්තහම ඉදිරියම මැරීම එතන සිදු වෙනවා. ඒක නිරන්තරයෙන්ම සිදු වෙන්නේ මරණ සතිය මරණයට මුහුණ දීලා ඉන්නේ. එනිසා පස්සේ නැරෙන්න කෙනෙකුත් නැහැ. දැන් මෙතන මෙහෙම සිදු වෙනකොට තමයි අප්‍රමාද වෙනවා කියලා කියන්නේ. නැරෙන්න කෙනෙක් නැහැ. ස්කන්ධ පංචකය ඉදින් නැරීම පමණයි. දැන් උත් ඒක සිදු වෙනවා. ඉතින් දැන් ස්කන්ධ ධර්මයි කියලා අපිට මරණය අඳුකක් දැනෙන්නේ නැහැ නේ. ඉදිරියටත් තියෙනවා. මේ සත්‍ය දක්වා අපි හදන්න ඕන. පිළිවෙත් කරනවා කියලා කියන්නේ. වීරය කරනවායි කියලා කියන්නේ. බුද්ධංග වඩනවා කියලා කියන්නේ. සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ. සතිය කියන්නේ අනිත් දුක්ඛ අනාත්ම බවට නිරන්තරයෙන් දකින්න ಗುಣ වරද හදාගන්න ඕන. මේකට අපි සම්මාය ආවාය අනේදි කියන්නේ උපන්න කුසල් දුරුපිසීම, නූපන්න කුසල් නොඋපදීම. නූපන්න කුසල් උපදීම, උපන්න කුසල් වැඩි දියුණු කිරීම. බලන්න කල්පනා කරලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා බලනවා. තැති ගැනීමක් නැති නිසා හුස්සුලසේ වාසය කරන ලබනවා. සුඛං විහරං වික්ඛු තදංග පරිනිබ්බුතෝ හෝති. අන්නේ සුවසේ වාසය කරන බැවින් තිබඳු කෙනාට ඒ අංගයෙන් කියන ලබනවා නිවිගිය කෙනෙක් කියලා. දැන් මේ නිවිගිය කෙනා ජීවිතේ මරණයෙන් පස්සේ දේශකට ලක්කට පස්සේ එනිසා ඉක්මන් කළ තරමට මේ නිවිදිය ලෝකෙක ජීවත් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට ලබන්න පුළුවන් උත්තරීම සැප සැනසීමයි. මිනිස්සුන්ට ඇති උත්තරීම දුරත්වයයි. රජ වෙන්න, දෙවි වෙන්න, සක්‍ර වෙන්න, බ්‍රහ්ම වෙන්න පුළුවන්. ඒ උත්තරීම දුර නැමී. ඒ මුලාවක් තුළ අලංකාර කරගන්න අවශ්‍ය පුදු තමයි. මේ සද්ධර්මයේ පිළෝගුරු බුදු පියාණන් වහන්සේ පමණයි ලොවට හොයාගත්තේ. ඒ උන්වහන්සේ ශ්‍රාවක පිරිසට අර ගුරුවරයෙක් වෙද මහත්මේ තමන්ගේ වෛද්‍ය ශාස්ත්‍රය දෙනවා වගේ දැක්මෙන් දෙනු ලබනවා. පරපුරෙන් පරපුරට යන පැවිද්ද කියලා මම නම් කල්පනා කරන්නේ. ඒක අපි අද සම්මුතියෙන් භාවිතා කරනවා වෙනත් ආකාරයක ඒ සම්මුතිය සිතිබුනාමයි. නමුත් මේක කෙනෙකුට තනියම පොතෙන් ගන්න බැරි මෙන්න මේ විදිහට පරපුරෙන් පරපුරට යන්න ඕන දෙන්න ඕන. එකෙන් කියන්නේ අම්මිටක නැති වෙලාද කියලා ආයෙත් ආපස්සට ආය ගන්න බෑ දෙන්න නැහැ කියන එක නෙමෙයි. මේ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම තුල තියෙනා වූ ධර්මතාවයේ අතුරු දහන් වීම යටපත් වීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වචනෙන් කියන්න ඕන වයක් නෑ. මොකද නිත්‍ය සුඛාත්ම කියලා වචනෙන් කියවේ නෑ කවුරු. අල්ලගත්තනම් බාරගත්තනම් එතන සිද්ධ වෙන තියෙන නිත්‍ය සුඛාත්ම. දොන් නිත්‍යක ආත්ම සංකල්පය තුළ කවුරු කුරේදීයක් තෝ පිටපස්සට දුක එන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි හොයන්නේ දුක නැති වූ ජීවිතයක්. අපි දැක්ම වැරදි නිත්‍යක ආත්ම සංකල්පය අපිට හම් වෙන්නේ හැමදාම. අන්න අර වැඩි හිටියන් කියපු කතාවේ අර්ථය ඒකයි. අපි හුඟුදේ හොඳ දේවල් කරනවා බොහෝ අන්දරම් යනවා. ඒ වුණාට හරියට දුක් කරවතියි. ඔබ පිළිගන්නවද? මේ බාහිර ලෝකෙ තුන සිදුවීම් වල නෙවෙයි දුක් කරදරේ ඒවා පුංචි ප්‍රත්‍යක් ප්‍රධාන හේතු ඔබ ළඟ තියෙනවා ඔබ උත්සාහ කරන්නේ ප්‍රත්‍ය නිරෝධයෙන් දුක් කරවෝදේ ප්‍රත්‍යඥාන භාවය තුන විරුද්ධවාදියා විරුද්ධවාදී කාරණේ එහෙම නැත්නම් තමන් කැමති දෙලෝකේ පාරමිතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ හේතු නිරෝධයෙන් දුක් කරවෝදේ මේ දුක් සියල්ලට හේතුව මම තවත් ඔබට වචනයක් තමයි තණ්හාව ඒ අල්ලා ගැනීමටම නිත්‍යකට ගැනීමටම කියලා නමක් තමයි තණ්හාව කියන්නේ. ඒ තණ්හා කිරීම නිසා උපදාන බය ජාජරා මරණ සිදුවෙන්නේ. තණ්හා කරන්නේ නැත්නම් සිදුවෙන දේ අනිත්‍ය. අරමුණෙන් අරමුණට ඇති වෙන දේ අල්ලා ගැනීමකින් තොරව නැති වෙන අරින්න සිහිය තාලෝකේ. මේක ක්‍රමික ප්‍රතිපදාවක්. ක්ෂණික ප්‍රතිඵල ලැබෙන්නේ එක දවසින්. ඔබ ළඟ තියෙන අල්ලා ගැනීම සංඛ්‍යාව අවම වෙන තරමට ඔබට සිත නිහඬ වෙනවා ආදිනේ. සිතේ එන්ටර්ජි බලෙන් යටපත් කර ගැනීම නෙවෙයි යෙපෙන. එන්න තියෙන මූලයන් ඉවත් වීම තුළ ඇති වෙන නිහඬ බව. මේක දෙකක්. සමතේදී සිතේදී බලෙන් යටපත් කරගෙන තැනක් හදාගෙන නිහඬ කරගන්නවා. එතකොට එන්න තියෙන හේතු ඉතුරුයි ආපහු ඒ නිසා තරන්නාම ශේෂ වෙලා නැහැ. සමාධිය පරාවෙන්න උතර තියෙනවා. අපේ අනුසේ හේතු ඉතුරු නොවන තරමට අපට හම් වෙනවා සැනසුම්. නියුන සිතක් මේකෙන් තමයි කෙනෙක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. තරමක් දුරට හෝ කෙනෙක් නිවිලා ඉන්නේ සමාජයේ තස්නාම වෙන්නේ. ඒ පිළිබඳව හොයා ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා තවත් දවසක කතා කරමු. එන්න කල්පනා කරන්න. මේ උපාද පරිත්‍ථ සූත්‍රයේ තුල පැහැදිලි කරලා දාරන්නේ. මොකක්ද? සාරසයිස සූත්‍රේ නේ අපුදිත සූත්‍රය කියන්නේ. තමන් දිවිනක් කරගන්න හැටි තමන් සරණ කරගන්න හැටි සහ ධර්මය සරණ කරගන්න හැටි වෙනතන සරණ කරගන්නේ සුධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්මේ බව තවසා තිබෙනවා නේද තේරුම් ගන්න ඒ කාරණාව ඒ නිසා ඔබ හැම දිනකට මේ අතිවිත සූත්‍රයේ වලාරති වුණා වූ පංචස්කන්ධේ වරදවාගෙන පංචස්පාදස්කන්ධය උපාපත් කරගෙන ඒ තුළ දුක්ලෝමස්ස පායාස විඳිවින්නන් ගමන නිමා කරන්ට අවස්්‍යනම් අල්ලා ගැනීම ධර්මය බවට පත්වෙන්නේ අල්ලා ගැනීම තමා තරණ කර ගැනීම වට පත්තන්නේ අල්ලා නො ගැනීම අනි දුක්ඛානාත්මය බව පිළි ගැනීම ධර්මය සරණ එම උනහම ඔහුට තිවූගේ හිතේ තියෙන දැවෙන්න හේතු සියල්ල ටිකටක ඉවත්වී යනවා ඒ ඉවත්වී යනකොට ලැබෙන තැනපීමේ ප්‍රමාණය පිළිබඳව තමයි යම් විදිහට වර්ගීකරණයකට තනත් ලක් කරන්න බැරි වුණාට මාර්ගඵල කියන මාර්ගයේ ගත්තු ඵල හම් වෙනවා මාර්ගඵල පිළිවිදින් එතකොට සම්පූර්ණ වෙනවා නිවිගිය කෙනෙක් වාටපත් වෙනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේට කළ හැකි උපසම් ප්‍රහාරය මේ ලෝකේ යහපත් ලෝකයක් බවට මෙහෙම කරපුවම මේ මිනිස්සු කවදාවත් මේ රටට ජාතියට ආගමට පරිසරයට අපරාධයක් මනසක් කරන්නේ නැති හොඳ මිනිස්සු වෙනවා එහෙමයි හොඳ මිනිසුන් හැදීමේ කටක් හැදීමේ එමනකොනේ ආත්මార్థකාමී ලෝකෙන් පලාගෙන යනක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. උන් කිසි විටකත් තවත් කෙනෙකුට අපරාධයක් වරදක් කරන්නේ නැති අවංක මිනිස්සු. ඒ අවංක මිනිසුන්ගේ සමාජයෙන් සහනදායි වෙන්නේ. වඩාත් සැපදායි නවලක් පිළිකර ගැනීම සඳහා පිටුන උගුරු බුද්ධ ආනන්ද හංසේ වදාළ ධර්මය සරණ කොට ගනිමු. ඔබ හැම දෙනාටත් මේ සරණින් මේ විදිහට බවටපත් වීමට මේ ධර්මානුශාසනාව උපයෝගී වේවා හේතු ආසනා වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමි. ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා හැම දිනකටම. තෙරුවන් සරණයි.